නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. අද අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ තාපසයාගේ අවශ්‍යතාවයන් දැනගන්නේ කෙසේද කියන කාරණාව. මේ කාරණාව අපගේ ජීවිතයට ඉතාමත්ම වැදගත් කාරණාවක් යයි අපට සිතෙනවා. ඒකට හේතුව තමයි තමන්ගේ අවශ්‍යතාවය කුමක්ද කියන එක නිසි ලෙස දැනගන්න බැරි නම් අනවශ්‍ය දේවල් අනන්ත අප්‍රමාණ එකතු කරගන්නවා, ඒවට බැඳෙනවා, තමන්ගේ තපස් ජීවිතය සම්පූර්ණයෙන්ම කඩා කප්පල් වෙනවා. එනං තමන් මේ වඩන ගුණධර්මය, තමන් වඩන මාර්ගය නිවැරදි ලෙස වඩා ගන්න, තමන්ගේ ඉලක්කය හරහා තමන්ගේ චරිතය ඇඩගස්වන්න, තමන්ගේ අවශ්‍යතාවය කුමක්ද කියන කාරණාව තම තමන්ට සාපේක්ෂව දැනගත යුතුයි. අපි කතා කරන්නේ අපට අවශ්‍ය භෞතික සැප සම්පත් ගැන නෙමෙයි. තාපසයාට නිතරම අවශ්‍යතාවයක් වශයෙන් පවතින්නේ ලෝකෝත්තර අවශ්‍යතාවයන්, ලෝකෝත්තර සැප සම්පත්. එහෙනම් කුමක්ද මේ ලෝකෝත්තර දේ කියලා බලනකොට ආර්ය මාර්ගයේ වඩන, ගුණධර්ම වඩන සෑම තාපසයෙක්ම තමන්ගේ ජීවිතයේ පුරාවටම යම පුරුදු පුහුණු කරනකොට එයා හැම දේතුලින්ම බලාපොරොත්තු වෙන්නේ නිවීම නේද? තාපසේ කවදාවත් මුතුමණික් රත්තරන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ගල් කෑල්ලක් මණික් කරන්නේ කොහමද කියලා හිරිදි වඩන්නේ නැහැ. යකඩ කෑල්ලක් රත්තරන් කරන්නේ කොහමද කියලා හිරිදි වඩන්නේ නැහැ. හේතුව තාපසයා දන්නවා ඒකාන්ත වශයෙන්ම වයසට යනවා, ලෙඩ වෙනවා, මැරෙනවා. මේ ලෝකේ හැමදේම ඉවර වෙලා යනවා. හැම දෙයක්ම මේ ලෝකේ ඉවර වෙලා යනවා නම් අනිත්‍ය වෙලා යනවා නම් අපට මේ ලෝකයේ කිසිම දෙයක් ඒකාකාරීව නඩත්තු කරන්නත් බැරි නම් එහෙනම් කුමක්ද පවතින්නේ කියලා බැලුවාම ස්ථීර වශයෙන් පවතින්නේ නිවීමක් පමණයි. අපේ ජීවිතවල අනන්ත අප්‍රමාණ කැළඹීමට හේතු තියෙන්න පුළුවන්. මේ වෙනකොටත් හේතු හදාගෙන ජීවත් වෙනවා වෙන්නට පුළුවන්. අපි එක කාරණාවක් දැනගන්නට ඕනේ. ඇසකන දිවනාසය සමසිත කියන මේ ආයතන හයම තමන්ගේ මුළු ජීවිත කාලය පුරාවටම බලාපොරොත්තු වෙන්නේ නිවීම පමණක් කියන එක. තාපසයා මේ ලෝකෙදියා දකිනකොට අනන්ත අප්‍රමාණ රූප තියෙනවා, අනන්ත අප්‍රමාණ වර්ණ තියෙනවා. ඒ සෑම දෙයක් එක්කම මේ නෙත ගැටෙනකොට නෙතට සාපේක්ෂව තාපසයා හිතනවා මේ උල්පත්තල දිය ඇලියාව නම් මොනතරම් සුන්දරද, මේ පරිසරේ මොනතරම් ලස්සනද. ගස්කොළන් දිහා බලනකොට තාපසයාට හිතෙනවා අනේ මේවා වේලිලා ගිහිල්ලා අපරාධ, මේවා මැරෙනවා, වතුර ටිකක් දැම්මනම් මොනතරම් ලස්සනද. පරිසරේ දිහා බලනකොට තාපසයාට හිතෙනවා අනේ මේවා ටිකක් අපිලියලයි, මේ තනකොළ ගස්වල සර්පයෝ ඉන්න පුළුවන්, මේවා උදළු ගාලා පාරවල් හදලා වටපිටාවේ සුද්ධ කරලා තිබුණාම සතේ සර්පෙක් ඉන්නේ නැහැ, ඉටියක් පේනවා, ආරස්සාවට හොඳයි කියලා එහෙම දේවල් පේන්න පුළුවන්. හැබැයි මෙච්චර කාලයක් මේ වනයේ තුල එහෙම ප්‍රශ්නයක් තිබුණේ නැහැ. ගස්කොළන් පිළිබඳව ප්‍රශ්න තිබුණේ නැහැ. ඒවට වතුර නැහැ කියලා ප්‍රශ්න තිබුණේ නැහැ. තනපිඩිලි පිළිබඳව ප්‍රශ්න තිබුණේ නැහැ. කොළරොඩු පිළිබඳව ප්‍රශ්න තිබුණේ නැහැ. මේ සේරම ප්‍රශ්න ටික පැමිණියේ තාපසයාගේ පැමිණීමත් සමග. ඇත්තටම ආර්ය මාර්ගයේ වඩන සෑම තාපසයෙක්ගේම බලාපොරොත්තුව එයාට අවශ්‍ය දේ එයාගේ නිවීම නම්. දැන් මේ කැළඹිල්ල තුල, මේ කියන පැටලවිල්ල තුල කිසිම නිවීමක් නැති බව තාපසයාට විතරක් නෙමේ සාමාන්‍ය පුතුජනහටත් තේරෙනවා. එහෙනම් අපේ ජීවිත තුල, අපි මේ ජීවත් වෙන පරිසරය තුල, මේ දකින සෑම රූපයක් තුළම, මේ වස්තුවක් තුළම අපි යමක් දකිනවා නම් ඒ දකින දේ තුළින් අපට කැළඹිල්ලක් පටිගයක් ඇතිවෙන්න හේතුවක් අට ගන්නවා නම් ඒ කියන්නේ ඒ තාපසයා බලාපොරොත්තු වෙන දේ නෙමෙයි. අපේ ජීවිතවල අපට මේක සරල සමීකරණයක්. අපි ආර්ය මාර්ගයේ වඩන ආර්ය ශ්‍රාවකෙක් නම් අපි මේ පරිසරය දිහා බලනකොට මේ පරිසරය තුළින් දකින සෑම රූපයක් තුළින්ම අපි ඉසෙල්ලාම දකින්න ඕනේ මගේ නිවීමට ගැළපෙන දේ කුමක්ද. දකින හැම දෙයක් තුළින්ම නිවීම අටගන්නේ කුමන ආකාර දෙයක් පිළිබඳවද කියලා තාපසයා ඉස්සල්ලාම දැනුවත් වෙන්නට ඕනේ. මේ ගස්කොලන් දිහා බලනකොට වතුර නැහැ කියලා දකින්නකොට කැළඹෙනවා නම් තාපසයාගේ අවශ්‍යතාවය ඒක නෙමෙයි. මේ පරිසරය තුල සත්තු සර්පේ ඉන්න පුළුවන් ආරස්සාව නැහැ කියලා චකිතයක් ඇති වෙනවා නම් බියක් අට ගන්නවා නම් ඒ කියන්නේ ඒක තාපසයාගේ අවශ්‍යතාවය නෙමෙයි. මෙච්චර කාලයක් මේවා පාඩුවේ මේ විවේකයෙන් තිබුණා. මම පැමිණියට පස්සේ විශාල ගැටුමක් ඇති වෙනවා. එහෙනම් මගේ පැමිණීම තමයි මේ ගැටුමට හේතුව. එහෙනම් මේ පරිසරය තුල මම නිෂ්කලංකව කොටසක් වෙලා ඉන්නවයි කියලා ඉතියාම දැන් නිවීමක් දැනෙනවා. මේක තමයි තාපසයාගේ අවශ්‍යතාවය. එහෙනම් සමහර අය ඉන්නවා උදකලාවට හරි කැමති, විවේකයට හරි කැමති. හැබැයි කවුරු හරි ඇවිල්ලා රටේ නැති කරුණු කාරණා කතා කරනවා නම් එයා ගොඩාක් අකමැති. බලන්නකෝ කණක් ඇවිල්ලා ඉන්න නෑ මේ මිනිස්සයා උදේ ඉඳලා රෑ වෙනකන් රට රාජ්‍යවල සේරම විස්තර ටික කතා කරනවනේ කියලා අනන්ත අප්‍රමාණ කම්පාවෙන් නැද්ද? තාපසයෙක් හිටියා, එයාත් එක්ක තවත් පුතුජන මිනිසෙක් හිටියා. මාචාර්යවරයෙකුට ප්‍රශ්නයක් ඇති වුණා මේ දෙන්නගේ අතර ශ්‍රේෂ්ඨ කෙනා කවුද කියලා බලන්න. මාචාර්යතුමා තාපසයාගෙන් ප්‍රශ්නයක් ඇහුවා, තාපසයා ඇහෙන්නේ නැහැ වාගේ හිටියා. නැවත ප්‍රශ්නයක් ඇහුවා, පොඩි සිනාවක් පාලා නිකා හිටියා, වචනයක්වත් කිව්වේ නැහැ. මාචාර්යතුමා කල්පනා කළා මෙයා හරි හිතුවක්කාරයි, මෙයා හරි මාන්න්‍ය අධිකයි, තාපසයාගේ ගුණ මොකවත් වැඩිලා නැහැ, බලමු මේ පුතුජන මනුස්සයාගෙන් ආලා කියලා මුද්දරයක් පෙන්නලා ඇහුවා මේ ගැන මොනවද හිතන්නේ කියලා. ඒකේ තිබුණේ මාරජනේ පින්තූරේ. මේක සෑහෙන පර්ණ කාලේ මුද්දරයක්. මේ පින්තූරේ පෙන්නලා මේ මුද්දරේ මොනවද හිතන්නේ කියලා ඇහුවාම එයා 1930 ගණන් වලින් පටන් ගත්තේ. මෙන්න මේ ආකාරයටයි මාරජනේ ඉපදුනේ, යාගේ අම්මා තාත්තා මේ කට්ටිය මේ රටේ ඉපදුනේ මේමයි කියලා පටන් අරගෙන 30 ගණන් ඉඳලා 2012 වෙනකම් ආවා. අර මාචාර්යට බැරි ගැයිලා එයා කල්පනා කළා මේකෙ මොනවද හිතන්නේ කියලා විතරනේ ඇව්වේ මේ මිනිස්යාගෙන්. අවුරුදු 70ක 80ක කතාවක් කියනවනේ මේ මිනිස්යා. එතකොටයි තේරුනේ මේ තාපසයා මොනතරම් ශ්‍රේෂ්ඨද කියලා. මේ තාපසයාගේ නිෂ්කලංක භාවයේ මොනතරම් නිවීමක් තියනවද කියලා. දැන් එයාට තේරුණා මේ පුතිජන මිනිස්යාට වඩා තාපසයාට එයා කැමති බව. හැබැයි කැමති වෙන්න කිසිම හේතුවක් නැහැ. හැබැයි එයාගේ නිවීමක් පවතිනවා තාපසයත් එක්ක ඉන්නකොට. එහෙනම් අපේ ජීවිතවලත් අපි දකින හැම දෙයක් තුළින් අපට කැළඹිල්ලක් ඇති වෙනවා නම්, ඒ හැම රූපයක්ම අපට පටිගියට හේතුවක් නම්, ඒ කියන්නේ ඒක අපේ අවශ්‍යතාවය නෙමෙයි කියන එක අපි තේරුම් ගන්නට ඕනේ. අපි පරිභෝජනය කරන හැම රූපයක් තුළම, අපි ජීවත් වෙන පරිසරය තුළ අපි දකින සෑම දෙයක් තුළින්ම අපට නිවීමක් ඇති වෙනවා නම්, විවේකයක් අට ගන්නවා නම්, මානසික සුවයක් අට ගන්නවා නම්, ඒ කියන්නේ ඒක තමයි අපේ අවශ්‍යතාවය. ඒ අවශ්‍ය දේ පමණක් ගන්න තාපසයා දක්ෂ වෙන්නට ඕනේ. මෙච්චර කාලයක් අපි අරන් තියෙන අපට අවශ්‍ය දේ නෙමෙයි, සියලුම තපස්වරු තමන්ගේ තපස්කමට, එහෙම නැත්නම් තමන්ගේ ආර්ය ජීවිතයට අවශ්‍ය දේ කුමක්ද කියන එක ඉස්සෙල්ලාම තේරුම් ගන්න ඕනේ නේද? ගොඩාක් තපස්වරු තමන්ගේ ජීවිතයේ අවශ්‍ය දේට වඩා අවශ්‍ය නැති දේවල් තමයි දන්නේ. මේ දේවල් ඕනේ, මේම පරිසරයක් ඕනේ, මේම කුටියක් ඕනේ, මේ විදියට දායකයෝ ඕනේ, මේ විදියට දානේ ඕනේ, මේ විදියට අපේ සහෝදර සංඝයා ඉන්න ඕනේ කියලා අනන්ත අප්‍රමාණ බලාපොරොත්තු එක්ක නේද අපි ජීවත් වෙන්නේ. ඇසේ අවශ්‍යතාවය තාපසයා දන්නේ නැත්නම් එයාගේ තියෙන තපස්කම මොකද්ද? තමන්ගේ කනේ අවශ්‍යතාවය කුමක්ද කියලා තාපසයා දන්නේ නැත්නම් එයා තුළ තපස්කමක් තියෙනවද? තමන්ගේ වචනවල තමන්ගේ අවශ්‍යතාවය තාපසයා දන්නේ නැත්නම් එයා කරන තපස්කමක් මොකද්ද? තමන්ගේ කායික චර්යාව තුළින් තමන්ගේ තපස්කම තමන්ට තේරෙන්නේ නැත්නම් එයා රකින්න තපස්කමක් නැහැ නේද? තමන්ට ඇති වෙන සෑම චෛතසිකයක් තුළින්ම තමන්ගේ තපස්කම තමන්ට වැටහෙන්නේ නැත්නම්, තමන් ජීවත් වෙන ජීවන රටාව තේරෙන්නේ නැත්නම් එයා තාපසයෙක් නෙමෙයි, පුතුජනයටත් වඩා අන්තයි. එහෙනම් සෑම තාපසයෙක්ම තමන්ගේ අවශ්‍යතාවය දැනගන්නට ඕනේ. මේක ලෝකෝත්තර ධර්මතාවයක්. දකින දේ තුළින් තමන්ගේ අවශ්‍යතාවය මෙන්න මේකයි කියන එක අරියට දැනගෙන අවශ්‍ය දේ අවශ්‍ය තරම් අවශ්‍ය පමණට ගත යුතුයි. මේක තුළින් දාන පාරමිතාව පිරෙනවා. මේක තුලත් අරගෙන දසපාරමිතාව පිරෙනවා. හේතුව මත්තඤ්ඤතාච බත්තස්මින් කියන පමණ දැනගන්නවයි කියන එක නේද මේ වඩන්නේ. මේක අවසාන බුද්ධාගම ශාසනාවක් නෙමෙයි, මේක සෑම බුදුවරයෙක්ම දේශනා කරන බුද්ධානු ශාසනාවක්. එහෙනම් සියලුම තථාගතයන් වහන්සේලා වදාරන ධර්මතාවයක් අපේ තපස් ජීවිතය අපට අත්හැරිලා තියෙනවා, අපට අමතක වෙලා තියෙනවා. මේක ලොකු දුර්වලකමක්. සෑම තථාගතයන් වහන්සේලාගේ අවවාදයේ පිළිපදින්න අපි දුර්වල වෙලා තියෙනවා, අකීකරු වෙලා තියෙනවා. මේ අඩුව නිවැරදි කරගන්නට ඕනේ. දකින්න සෑම රූපයක් තුළින් අපේ අවශ්‍යතාවය අපි අඳුනාගෙන ඒ අවශ්‍ය දේ අවශ්‍ය තරම් ගත යුතුයි. හැයන සෑම වචනයක් තුළින්ම ශබ්දයක් තුළින්ම අපේ අවශ්‍යතාවය කුමක්ද කියලා අඳුනාගත යුතුයි. රසවල අපේ අවශ්‍යතාවය අඳුනාගත යුතුයි, වචනවල අවශ්‍යතාවය අඳුනාගත යුතුයි, ස්පර්ශයේ අවශ්‍යතාවය අඳුනාගත යුතුයි. ඒ වගේම තමයි තමන්ගේ සිතුවිලිවල තියෙන අවශ්‍යතාවය තමන් අඳුනාගත යුතුයි. තමන්ගේ අවශ්‍යතාවය නිවීම වෙන්න පුළුවන්. නමුත් තමන්ගේ සිතේ අවශ්‍යතාවය වෙන්නේ රාගේ නම් එයා නිතරම රාගික දේවල් මෙනෙහි කරනවා. සම්පූර්ණ රාත්‍රිය පුරාවටම නිදි මරාගෙන රාගය මෙනෙහි කරනවා. රාගික දේවල් නැවත නැවත එයා සිත තුළ සජ්ජායනා කරනවා. ඒ කියන්නේ අපේ අවශ්‍යතාවය අපි අඳුරන්නේ. එහෙනම් ආයතනවල පංචකාමයන්වල අවශ්‍යතාවය නේද අපි මේ සම්පූර්ණ කරන්නේ. අපේ ජීවිතවල අනන්ත අප්‍රමාණ වැරදිච්ච අවස්ථා මේවා. එහෙනම් මගේ අවශ්‍යතාවයේ නිවීම, හැබැයි මේ නිවීමට පටහැනි එකක් මේ කල්පනා කරන්නේ. මේක ඉක්මනට දැනගෙන සැනෙන් දැනගෙන මේක නිවැරදි කරගන්න එපාය. නැවත එවැනි හඩුපාඩු සිත තුළ මතු නොවන විදියට සිත පරිස්සම් කරගන්න එපාය, සකසගන්න එපාය. මේ දක්ෂකමවත් නැත්තම් අපි රකින තපස්කම මොකද්ද? අපේ ආර්ය ජීවිතයට අපි කරගෙන තියෙන අකටයුත්තක් නේද? ඇසට අවශ්‍ය දේ ඇස දන්නේ නැහැ. ඒ අවශ්‍ය දේ ගන්නෙත් නැහැ. ගන්නේ සේරම අනවශ්‍ය දේවල්. ලෝභය, දේශය, මෝහය, රාගය, වෛරය. ඒ නිසා ඇස් දෙක කන වෙලා ගියා. ඇස් තිබිලා තන්දියෝ වාගේ ඇසුරුණා. කන් දෙකේ අවශ්‍යතාවයේ නිවීමේ පණිවිඩය, එහෙම නැත්නම් සම්මා වාචාව ශ්‍රවණය කිරීම. අපි කන් වලට අවශ්‍යතාවයේ නෙමෙයි දෙන්නේ, නැච්ච ගීත වාදිත වලින් අපි කන පිනවනවා. දෙතිස් කතා වලින් කන සන්තෝෂ කරන අපි කැමැති අනුන්ගේ දේවල් සාකච්ඡා කරන්න, අනුන්ගේ තොරතුරු දැනගන්න. අනවශ්‍ය දේවල් දීලා කන් ඇත්තේ. නමුත් දැන් අපි බීරෙක් වෙලා නේද? ඇයි යාපද්දේ දැන් අපට ඇයෙන්නේ නැහැ? අපි කැමති වෙලා තියෙන්නේ අයාපද්දේ අහන්න. අයාපද්දේවල් වලට හොඳට කන් ඇහෙනවා. යාපද්දේවල් සම්බන්ධයෙන් නම් අපි බීරෝ වාගේ මොකවත් ඇයෙන්නේ නැහැ. හාන්දරෝ බන කියනවා, අපට නිින්ද යනවා, හෑනුම් යනවා. හැබැයි චිත්‍රපටි ශාලාවකට ගිහිල්ලා එහෙම කාටවත් ඇහුම් යන්නෙත් නැහැ, නිින්ද යන්නෙත් නැහැ. කට හැරගෙන බලාගෙන ඉන්නවා. කටෙන් ඇතුල් වෙන මැස්සා මදුරුවා නායෙන් යනවා. ඒක දන්නෙත් නැහැ. ඒ තරකදියා බලාගෙන ඉන්නවා. එහෙනම් අපිට අවිද්‍යාවට කිසිම කම්මැලිකමක් මාන්සියක් නැහැ. විද්‍යාවට පුදුම මාන්සියක් තේට්ටුවක් තියෙන්නේ. මේක වෙන්න පුළුවන් අපේ තපස් ජීවිතය. අපි ගත කරන්නේ මේ වගේ ජීවිතයක් නම් මේ දුර්වලකම් අපි නිවැරදි කරගන්නට ඕනේ. කනට අවශ්‍ය නිවීමේ පණිවිඩය නම් ඒ අවශ්‍යතාවය දැනගෙන ඒක පමණක් ගත යුතුයි. අපට මොනතරම් රසවත් දේවල් අම්බ වුණත් කයට අවශ්‍යතාවයට අනුව අපේ දිව කියනවා මෙන්න මේ දේ රස දැනෙනවා වැඩිපුර. එහෙනම් ඒකේ අවශ්‍යතාවය තියෙනවා. ආහාරය අරගෙන යනකොට දැන් රස දැනෙන්නෙත් නෑ, මොකවත් නෑ. ඒ කියන්නේ කයේ අවශ්‍යතාවය සම්පූර්ණ වෙලා ඉවරයි. ඉවර වෙච්ච ගමන් ඒ කයෙන් දෙන තොරතුර තමයි පණිවිඩය, තමයි රස නැති කිරීම. මේ පුංචි දේව තේරිලා නෑ. උගුරු දණ්ඩ වෙනකම් බත් කොටනවා නම්, උගුරු දණ්ඩ වෙනකම් කෑම පුරවනවා නම්, ඒ කියන්නේ අපි මේ කන්නේ කෑදරකමට පමණ දැනගෙන නෙමෙයි මේ ගන්නේ. එහෙනම් දිවේ අවශ්‍යතාවය අපි දන්නේ නැහැ. කනේ අවශ්‍යතාවය අපි දන්නේ නැහැ. ඇසේ අවශ්‍යතාවය දන්නේ නැහැ අපි. එහෙනම් අපි මොකවත් දන්නේ නැහැ. හැබැයි වචන වලින් කියන්නේ මේ ලෝකේ නොදන්න එකක් නැහැ කියන එක නේද? සිතට අවශ්‍ය වෙන්නේ සෑම මොහොතක් ගන්න නිවීමට නම් නිවීමේ පණිවිඩය නම් අපි සිතට දෙන්න ඕනේ නිවීමක් උදකලාවක් නේද? අපේ සිතට අපි කවදාවත් නිවීමක් දෙන්නේ නැහැ, උදකලාවක් දෙන්නේ නැහැ. දෙන තරම දෙන්නේ කැළඹිල්ලට හේතු, පටිකියට හේතු. එහෙනම් සෑම තාපසේක්ම තථාගතයන් වහන්සේගේ සරණ යනවා නම්, සද්ධර්මයේ සරණ යනවා නම්, ගුණධර්ම පුරනවා නම්, ඒ සියලුම දෙනා තමන්ගේ අසකන දිව නාසය සමසිත කියන ආයතන හයේ අවශ්‍යතාවයන් දැනගත යුතුයි නේද? එහෙනම් අපේ ජීවිතයේ අනන්ත අප්‍රමාණ මේ දුර්වලකම් තිබුණා, මේ වගේ අඩුපාඩුකම් එක තමයි අපි ජීවත් උනේ. එහෙනම් හදින්දලා අපි මේක කමඨාණක් වශයෙන් වඩන්නට ඕනේ. දකින්නකොට කැළඹෙනවද නිවෙනවද කියලා ඒ දකින්න දේ තුළින් බලන්න. කැළඹෙනවා නම් අනවශ්‍ය දෙයක් ගන්නෙ, නිවෙනවා නම් අවශ්‍ය දෙයක් ගන්නෙ. බලන්න මොනතරම් සරලද මේ කමඨාණ. ඇයෙනකොට හැයෙන දේ ගන්න එපා. හැයෙනකොට නිවෙනවද කැළඹෙනවද කියලා බලන්න. කැළඹෙනවා නම් අනවශ්‍ය දෙයක් මේ ඇයෙන්නේ, නිවෙනවා නම් අවශ්‍ය දෙයක් ඇයෙන්නේ. එහෙනම් නිවීමට අවශ්‍ය දේ ඇයෙනවා නම් වැඩිපුර ආගන්න, කැළඹීමට අවශ්‍ය දේ ඇයෙනවා නම් ඒකට පිටිපාන්න එක මගහරින්න. මොනතරම් සරලද බලන්න මේ කමටාන. ඒ ඇසට අවශ්‍ය දේ දුන්නා, කනට අවශ්‍ය දේ දුන්නා, අවශ්‍ය දේ දැනගෙන, අවශ්‍ය දේ අවශ්‍ය තරම් පමණ දැනගෙන ගන්න තාපසේකුණා නේද අපි? තපස් රකින්න ඒ තරම් අමාරු දෙයක් නෙමෙයි. මේක බොහොම සරල දෙයක්. හරියට අවබෝධයෙන් යුක්තව වඩනවා නම් මේක මොනතරම් සුන්දරද කියලා කිව්වනම් ජීවිතේ හැම කෙනාටම පාස්වෙන් වඩන්න පුළුවන්, කරන්න පුළුවන් ක්‍රියාවක් තමයි මේ තපස් රකින්නවා කියන එක. අපි කතා කරනකොට අපේ සිතේ කැළඹිල්ලක් ඇති වෙනවද, නිවීමක් ඇති වෙනවද කියලා බලනකොට අපටම තේරෙනවා අපි මේ මාන්නයෙන් කතා කරන්නේ, උඩඟුකමෙන් කතා කරන්නේ, ආංකාරයෙන් කතා කරන්නේ. ඒ කතා කරන දේ තුළින් අපේ අදහස කියාගන්න පුදුමාකාර වෙස්සක් දරනවා. අපේ කර්මකාරණා මේ කට්ටියට පාදලා දෙන්න පුදුමාකාර දුකක් විඳිනවා. ඒ හැම දේ තුළින්ම කැළඹිල්ලක් තියෙනවා නම් එයාට අවශ්‍ය දේ ඒක නෙමෙයි. එයා දන්න දේ, ප්‍රත්‍යක්ෂ කරපු දේ, එයාට වැටහිච්ච දේ අනිත් අයට කියනකොට ඒ අය නිවෙන එක දැක්කාම මෙයත් නිවෙනවා. මෙයාගේ සිත තුළ තිබිච්ච කැළඹිල්ල ක්‍රමානුකූලව නිවිලා යනවා. එහෙනම් මේ කතා කරන්නේ මෙයාට අවශ්‍ය දේ. එහෙනම් අවශ්‍ය දේ අවශ්‍ය තරම් කතා කිරීමට සම්මා වාචාවෙන් අපට අවසර තියෙනවා. අපි කතා කරන හැම දේ තුළින්ම කැළඹිල්ලක් ඇති වෙනවා නම් ඒ සෑම දෙයක් තුළින්ම තියෙන්නේ පටිගයක් නම් අපි කතා කරන්නේ මිත්‍යා වාචාවක්. මේ පුංචි දේවත් අපට තේරිලා නැහනේ. එහෙනම් අපි ජීවත් වෙන සෑම මොහොතක් ගානේ මේ කියන කමඨාන අපි වඩන්නට ඕනේ. අපට හැඟෙන හැඟීම් අරගෙන බැලුවාම ඒ හැඟීම් නිසා අපට රාගය ඇති වෙනවද, ද්වේෂය ඇති වෙනවද, පටිගයක් ඇති වෙනවද, ලෝභයක් මෝහයක් ඇති වෙනවද? එහෙම ඇති වෙනවා නම් නිවීමක් ඇති වෙලා නැති නිසා මේ ලැබෙන්නේ අපට අනවශ්‍ය දෙයක්. මේ අනවශ්‍ය දෙයක් ලැබෙනවා කියන එකවත් අපට තේරුන්නේ නැහැ නේද? හැම හැඟීමක් තුළින්ම, හිරියාවක් තුළින්ම, හැම චර්යාවක් තුළින්ම අපට නිවීමක් ඇති වෙනවා නම්, විවේකයක් ඇති වෙනවා නම්, සුවයක් දැනෙනවා නම්, ඒ හැම නිවීමක් තුළින්ම අපට ලැබෙන්නේ අපට අවශ්‍ය දේ. එහෙනම් ඒක තුළ තව තවත් දියුණු වෙන්නට අපි අවශ්‍ය කටයුතු කරන්න ඕනේ නේද? චර්යාවෙන් අනවශ්‍ය දේ ගන්නවා නම්, පේන හැම දෙයක් තුළින්ම අනවශ්‍ය දේ ගන්නවා නම්, හැයෙන හැම දෙයක් තුළින්ම අනවශ්‍ය දේ ගන්නවා නම්, හැම රසයක් තුළින්ම අනවශ්‍ය දේ ගන්නවා නම්, සෑම චෛතසිකයක් තුළින්ම ගන්නේ අනවශ්‍ය දෙයක් නම්, ජීවිත කාලෙම අපි වඩලා තින්නේ ආර්ය මාර්ගය නෙමෙයි අනාර්ය මාර්ගය. ಗುಣ වඩලා නැහැ, අගුණ වඩලා තියෙන්නේ. ඉපදීම නවත්තන්න නෙමෙයි අපි උත්සාහ කරලා තියෙන්නේ, නැවත ඉපදෙන්න. අපේ දුර්වලකම් දැම්මත් අපි තේරුම් ගන්නට ඕනේ. අපේ ඇසකන දිව නාසය සමසිත කියන ආයතනයේ අවශ්‍යතාවය කුමක්ද කියලාවත් අපි දන්නේ නැත්නම් අපි මොනවද මේ ලෝකේ දන්නේ? අපේ ආයතන වලින් තමයි මේ කර්ම හැදෙන්නේ. ආයතන වල ක්‍රියාකාරීත්වය නිසා තමයි මං ඉපදෙන්නේ. එහෙනම් මේ පුංචි අඩුව අපට තේරිලා නැහනේ. අසකන දිවනාසය සමසිතෙන් කර්ම හැදෙන්නේ නැත්නම් එයාට ඉපදෙන්න ක්‍රමයක් තියනවද මේ ලෝකේ? එහෙනම් ඉපදීම නවත්තන්න තියෙන්නේ ඔතනින්ම නම් නැවත ඉපදෙන්න තියෙන ක්‍රමවේදය ඔතනින්ම නම් එහෙනම් අපි මේ ආයතන අයතුලෙන් අපේ නිවීමට අවශ්‍ය දේ දෙන්නට ඕනේ අසකන දිවනාසයේ සමසිත බලාපොරොත්තු වෙන්නේ ඒ නිවීමේ පණිවිඩය නමුත් අපි දෙන්නේ කැළඹීමේ පණිවිඩය කෙලෙස් වලට අදාළ පණිවිඩය පංචකාම පිනවපු භවගාන කොච්චරද කියලා බැලුවාම මා පොළවේ වැලි කැටවලට වඩා වැඩි නේද මේ තරම් අසපිනෙව්වා කනපිනෙව්වා දිවපිනෙව්වා සමපිනෙව්වා සිතපිනෙව්වා තාම අපට මේක තුළ යථාර්ථය තේරුම් ගන්න බැරි වුණා කියලා කියන්නේ අපිට වඩා තවත් උම්මත්තකයකට උදාහරණයක් අවශ්‍ය නැහැ නේද ගොඩාක් වේසිලා වේසිලා අම්බ කරලා අම්බ කරලා පෙට්ටගම් පුරවලා අන්තිමට මැරෙන මොහොතේ ගෙනියන්නත් බැරුව දාලා යන්නත් බැරුව දත්මිටි කාගෙන මල මූත්‍රා පිට කරගෙන අකාලේ මැරිලා යන්නේ නැද්ද? අදපු ගෙවල් වල අපට ඉන්න බැරුව ඒ ගෙවල් අත්හැරලා අකාලේ මිය පරලව ගියින් නැද්ද? යාන වාහන බඩමුට්ටු එකතු කරලා රස් කරලා ඒවා එකක්වත් පරිභෝජනය කරන්න බැරුව අකාලයේ අනතුරු ආබාධ වලට පත් වෙලා මැරිච්ච මිනිස්සු අපි අතර නැද්ද? ඇයි මේකේ යථාර්ථය අපි තේරුම් ගන්න නැත්තේ? අපේ ජීවිතවල අනන්ත අප්‍රමාණ අඩුපාඩු තියෙනවා. අපේ දුර්වලකම් මේ වෙනකොටත් එකක්වත් ඇදිලා නැහැ. ඇදිලා නම් අපි rahat වෙන්න පාය. මේ වෙනකොටත් මුදලට අපි කෑදරයි මේ වෙනකොටත් ගෞරවයට කෑදරයි මේ වෙනකොටත් ප්‍රශංසාවට කෑදරයි මේ වෙනකොටත් ඉඩකඩම් යාන වාහන වලට අපි කෑදරයි මේ වෙනකොටත් කාන්තාවන්ට කෑදරයි මේ වෙනකොටත් පුරුෂයන්ට කෑදරයි මේ වෙනකොට සෙනෙහසට ආදරයට කරුණාවට මෛත්‍රියට අපි කෑදරයි මේ තරම් දුර්වලකම් තියෙනවා නම් මේ වගේ මානසිකත්වේ නම් අපි ජීවත් වෙන්නේ මේ ලෝකේ ගන්න තාක්කල් අපි අරන් තියෙන්නේ අනවශ්‍ය දේවල් කියලා අපේ ිතට එකඟව අපට වැටහෙන්නේ නැද්ද? අපේ ජීවිත කාලයේ පුරාවටම අපි අනවශ්‍ය දේවල් අරන් හරන් දැන් අපිත් අනවශ්‍ය කෙනෙක් වෙලා මේ මාපොළවට අපි දන්නවා ගෙවල් වල උයලා පියලා ඉවර වුණාට පස්සේ අනවශ්‍යයි කියලා කපලා කරලා අයින් කරන දේවල් අපි රොඩු කියලා විසි කරන්නේ නැද්ද? දැන් මේ මාපලෝටත් අපි කුණු බාල්දියක් වෙලා එහෙම නැත්නම් අයින් කරන්න ඕන කසල ගොඩක් වෙලා ඒ තරම් අසකන දිව නාසයේ සමසිතේ කසල පිරিলা ඇස්සරින්න බෑ රාගේ පිරিলা ලෝභේ පිරিলা ద్వේෂේ පිරিলা පලිගැනීම පිරিলা කට හරින්න බෑ දතිස් කතා හැම වචනයක් තුලින්ම ලෝභ දේශමෝ රාග වෛර පිරিলা අපේ චරිතවල අනන්ත අප්‍රමාණ කෙලෙස් පිරিলা අපේ මහන්‍ය උඩඟු ආංකාරයේ සිටිවිලිවල පිරিলা එහෙනම් අපේ ජීවිතවල අපි හැවිදින කුණුලොරියක් වෙලා නේද මොනතරම් දුර්වල චරිතයක් වෙලාද අපි තපස්වරු වශයෙන් අපට අවශ්‍ය දේ අපි තාම තේරුම් අරන් නැහැ නේද අපේ ජීවිතවල අපට අවශ්‍ය දේ අපි දැනගන්නට ඕනේ අපට අවශ්‍ය දේ කුමක්ද කියලා තේරුම් ගන්නට ඕනේ ඒ අවශ්‍ය දේ පමනක් දෙන්නට ඕනේ අනවශ්‍ය දේෙන් අපි වැළකෙන්නට ඕනේ මේ කමඨාන වඩනවා නම් ඒ කාන්ත වශයෙන්ම rahat වෙනවා අපි rahat නොවෙන්නේ අනවශ්‍ය දේවල් දෙන නිසා දැන් හදවතට එකඟව තම තමන්ගෙන් ප්‍රශ්නයක් අහලා බලන්න මම ඉපදිලා ඉන්නේ රාගය නිසා ලෝභය නිසා ద్వේෂය නිසා පලිගැනීම නිසා මෝහය නිසා නෙමෙයිද එහෙනම් මම ඉපදෙන්නේ හේතු මේවා නම් ඒවා මගේ නිවීමට සම්පූර්ණයෙන්ම පටහැනි නම් ඒවා අනවශ්‍යයි නේද එහෙනම් මෙච්චර කාලයක් අනවශ්‍ය දේවල් ගත්ත නිසා තමයි මම ඉපදිලා ඉන්නේ දැන්වත් අනවශ්‍ය දේවල් නතර කරලා අවශ්‍ය දේවල් අපි ගමු අපගේ විමුක්තියට අවශ්‍ය කරන දේවල් පරිභෝජනය කරමු ඇසට අවශ්‍ය නිවීම නිවීමට අවශ්‍ය විදියට දකින්න නිවීමට අවශ්‍ය විදියට ගන්න ඇසට පුරුදු කරන්න කනට අවශ්‍ය දේ නිවීම නිවීමට අවශ්‍ය වෙන විදියට ශබ්දය ගන්න කනට පුරුදු කරන්න කටට අවශ්‍ය දේ නිවීම නිවීමට ගැළපෙන විදියට කතා කරන්න කටට පුරුදු කරන්න කයට අවශ්‍ය දේ නිවීම නිවීමට ගැළපෙන විදියට ජීවත් වෙන්න කයට පුරුදු කරන්න සිතට අවශ්‍ය දේ නිවීම නිවීමට ගැළපෙන විදියට සිතන්න සිතට පුරුදු කරන්න මේ පුංචි කමටහන අපිට වඩා ගන්න පුළුවන් නම් ඒකාන්ත වශයෙන්ම මේ ලබාපු මිනිසත් භවයේ rahat වෙනවාමයි අපි මේ භවයේ පිරිනිවන් පානවාමයි එහෙනම් මෙච්චර කාලයක් අපි අසකන දිව නාසයේ සමසිතෙන් අපි කසලගොඩ එකතු කළා, ලෝභ දේශ මොහ රාග වෛර එකතු කළා, අනවශ්‍ය දේවල් එකතු කළා. අපි මේ ආර්ය ජීවිතයට අවශ්‍ය දේ කුමක්ද කියන එක අපි දැනගෙන හිටියේ නැහැ. දැන් අපි දන්නවා අසකන දිව නාසයේ සමසිත මේ ලෝභ දේශ මොහ රාග වෛර වලින් දුක් විඳලා විඳලා විඩාවටපත් වෙලා මේගොල්ලෝ මේකේ තියෙන අනිත්‍යතාවය තුළ ධර්මතාවයන් තේරුම් අරගෙන මෙයා විඩාවටපත් වෙලා ඉන්නේ. එහෙනම් මේ සෑම ආයතනයක්ටම අවශ්‍ය වෙලා තියෙන්නේ නිවීමක්. එහෙනම් ඒ නිවීමට අවශ්‍ය පණිවිඩය දෙන්න අපි දක්ෂ වෙලා නැහැ. අපි දැන් දක්ෂ වෙන්නට ඕනේ ඒ සෑම ආයතනයකටම නිවීම ලබා දෙන්න. අවංකවම අපි ඇසලින් ආලා බලන්න මේක තවත් පිනවන්න කැමතිද කියලා ඇසට කතා කරන්න පුළුවන් නම් එයා කෑගාලා කියයි, අනේ මේවා දැකලා දැකලා මම බැරි ගැයිලා තියෙන්නේ, මේවා දැකලා ඇතිවෙච්ච රාගයට මම විඳපු දුක අනන්තයි අප්‍රමාණයි, මම මේ නාම රූප දැකලා ඒ නිසා ඇතිවෙච්ච ලෝභයෙන් මම දුක් විඳපු දුක අනන්තයි අප්‍රමාණයි, මේ දැකපු නාම රූප වලින් ඇති කරගත්ත ද්වේෂය නිසා මම ගුටි කාලා දත්මිටි කාලා මේ සසරේ විඳපු දුක අනන්තයි අප්‍රමාණයි, තවත් මම දකින්න කැමති නැහැ කියලා ඇස කෑගාලා අපට කියයි. කන් දෙකෙන් ආලා බලන්න තවත් දේවල් ශ්‍රවණය කරන්න කැමතිද කියලා කනට කතා කරන්න පුළුවන් නම් කෑගාලා කියයි. මේ සංසාරයේ ඇවිච්ච දේවල් නිසා තමයි මෙච්චර ගුටි කෑවේ, මේ තරම් අබ්බගත වුනේ, හැමතැනම අසරණ වුනේ, හැමතැනම විඩාවට වේදනාවට පත් වුනේ, තවත් එක වචනයක්වත් අහන්න කැමති නැහැ කියලා ඇස පාපොච්චාරණය කරයි. මේ ලෝකේ කතා කරපු වචනවල ප්‍රමාණය ගණන් ඇදුවොත් මේ ලෝකේ කිසිම කෙනෙකුට ගණන් කියන්න බෑ. ඒ තරම් කතා කරලා ගිරව් පරාද වෙන තරම් එච්චර කතා කරලත් තාම අපි කට ඇරියොත් කතා කරනවා ඉවරයක් නෑ. රැහත් කතා කරනවා, දවලුත් කතා කරනවා. කට පුරාම තියෙන්නේ පරුසාවාච, පිසුනාවාච, සම්පප්පලාප, මුසාවාද, එහෙම නැත්තම් දෙතිස් කතා. මෙතනින් හරුණාම කතා කරන දෙයක් තියෙනවද? නිවීමට අදාළ දේ කතා කරන්න නෙමෙයි තියන්නේ වඩලා නිවෙන්න. එහෙනම් අපේ කටට අපි දීලා තියෙන්නේ අවශ්‍ය දේ නෙමෙයි අනවශ්‍ය දේ. අපේ කටට අපි පුරුදු කරලා තියෙන්නේ අනවශ්‍ය දේ කරන්න. දැන් ඉඳලා අපේ කන් දෙකට අපි අවශ්‍ය දේ ආන්න පුරුදු කරන්නට ඕනේ. අපේ ඇස් දෙකට අවශ්‍ය දේ බලන්න පුරුදු කරන්න ඕනේ. අපේ දිවට සම්මාවට ගැලපෙන දේ පමණක් කතා කරන්නට, සීමා සහිත කතාවට, අවම කතාවට දිව පුරුදු කරන්නට ඕනේ. එහෙම කතා කරන්න පුළුවන් නම් මේ කමඨාන මේ විදිහට වඩන්න පුළුවන් නම් අපේ පිරිනිවන් පෑම කිසිම කෙනෙකුට වළක්වන්න බෑ කියන එක ස්ථිරයි නේද? අපේ කායික චර්යාවල අපේ අවශ්‍යතාවයෙන් නිවීම නම් නිවීමට ගැළපෙන විදිහට ජීවත් වෙන්න අපි දක්ෂ වෙන්නට ඕනේ. අපේ නිවීම උදෙසා අපි ජීවත් වෙන්න ක්‍රියා කරන්න අපි දක්ෂ වෙන්නට ඕනේ. එහෙනම් මේ කමඨාන අපි මේ මොහොතේ ඉඳලා වඩන්නට ඕනේ. අපේ ජීවිත කාලයේ පුරාවටම ඇසකන දිව නාසය සමසිත කියන ආයතන හය තුළින් අපේ අවශ්‍යතාවයන් තේරුම් අරගෙන අවශ්‍ය දේ අවශ්‍ය තරම් අවශ්‍ය පමණට දෙන්න අපි දක්ෂ වෙන්නට ඕනේ. අවශ්‍ය පමණට වඩා ගත්තාම ඒක තුළින් කෙලෙස් ඇති වෙනවා, පටිගයක් ඇති වෙනවා, දුකක් අට ගන්නවා. එහෙනම් අද ඉඳලා ඇසේ අවශ්‍යතාවය දැනගෙන අවශ්‍ය දේ අවශ්‍ය පමණට දෙනවා. කනට අවශ්‍ය දේ දැනගෙන ඒ අවශ්‍ය දේ අවශ්‍ය පමණට දෙනවා. වචනයට අවශ්‍ය දේ දැනගෙන අවශ්‍ය දේ අවශ්‍ය පමණට දෙනවා. හැමදේම කෙටියෙන් උත්තර දෙනවා, හැමදේම කෙටියෙන් ප්‍රකාශ කරනවා. අනවශ්‍ය කිසිම දෙයකට කතා කරන්න අදහස් දෙන්න යන්නේ නැහැ. කයේ නිවීමට අවශ්‍ය දේ හරියට දැනගෙන ඒ නිවීමට අවශ්‍ය විදිහට ජීවත් වෙනවා. අනවශ්‍ය චර්යාවල් මොකවත් අපේ කය තුළ ක්‍රියාත්මක කරවන්නේ. සිතේ අවශ්‍යතාවයේ තියෙන්නේ නිවීම නම් නිවීමට ගැළපෙන දේ පමණක් සිතනවා. ඒ සිතවිලිත් අවම කරනවා, අල්පේච්ච කරනවා. අපේ සිත නිවීමට අවශ්‍ය විදියට කටයුතු කරනවා. එහෙනම් මේ විදියට අසකන දිව නාසය සමසිතේ අවශ්‍යතාවයන් දැනගෙන ඒ අවශ්‍යතාවයන් වලට අනුව අවශ්‍ය දේ අවශ්‍ය පමණ දැනගෙන දුන්නාම අසකන දිව නාසය සමසිත නිවෙනවා. ඒක නිවුනාම ඒක දරාගෙන ඉන්න සතා නිවෙනවා. ඒ කියන්නේ ඒ මනුෂ්‍ය සත්වයා ඒකාන්ත වශයෙන්ම අරියත් භාවයෙන් පිරිනිවන්න සුදුසුකම් ලබනවා. ඒ අරියත් භාවයට පත්වෙච්ච උත්තමයා තමන් විය යුතේ, මා විය යුතේ. එහෙනම් ඒකට මේ කමඨාන මේ මොහොතේ ඉඳලා පුරුදු පුහුණු කළ යුතුයි. එහෙනම් අපේ ජීවිතවල අපි මෙච්චර කාලයක් අනවශ්‍ය දේවල් ගත්තා, අනවශ්‍ය දේවල් තමයි පරිභෝජනය කළේ. අපේ අවශ්‍යතාවයන් කුමක්ද කියලා අපි දැනගත්තා. ඒ අවශ්‍යතාවයන් වලට අනුව මේ කමටහන් වඩමු. මේ විදිහට අපේ ජීවිත කාලය පුරාවටම අපි ආර්ය ජීවිතය තුළ ජීවත් වෙමු. මේ කමටහන වඩලා අසකන දිව නාසය සමසිතට නිවීමට අවශ්‍ය දේ ලබා දීලා, අසකන දිව නාසය සමසිත නිවලා, ඒ තුළින් අපිත් නිවිලා රාත් බෝධියෙන් පිරිනිවන් පාන්නට මේ ධර්ම දේශනාව කමටාන අපි සියලු දෙනාගේම පිරිනිවීම පිණිස හේතු වේවා, වාසනාම වේවා කියලා සාදු කියන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි.